සදාදා උදෑසන වූ ධර්මානුශාසනාව. දේශකයන් වහන්සේ කෑගල්ල පුස්තැන්න ශ්‍රී පුඤ්ඤෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිගමුණී මුරේ දන්වංශේ ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දේ ධම්මා දුක්ඛති විච්ඡා යොත් හේතු දත පච්චයා සත්තානං සංකලිතාය යොත් හේතු දත පච්චයා සත්තානං සුද්ධියා ඊති සංග්‍රී ශ්‍රී ලංකා මාධ්‍යාලයන් ඔස්සේ සදහම් ශ්‍රවණය කරන ලබන අපේ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛව සිටිනා වූ සදහවර පින්වතුන් සාමාන්‍ය සමාජයේ ආමන්ත්‍රණය කරන්නට නැත්නම් හඳුන්වන්නට සදහම් භාවිතා කරන වදන්වල තියෙනවා පෘථග්ජන සමාජය කියලා. මෝහාන්ධකාරී නෙළුණ සමාජය කියලා. අවිජ්ජාගතෝ යම් වික්‍රේ පුරුෂ පුද්ගලෝ කියලා. මේ වදන්වලින් හඳුන්වන්නේ ඔවුන් සතු නොදන්නාකම නොමග යනකලු ස්වභාවය. මෙන්න මේ ස්වභාවයන් පිළිබඳව නොදන්නාකම නිසාම තමයි මිනිස් සමාජය අමාරු වෙන්නේ. තථාගතවරුන්ගේ ප්‍රථම කාර්යභාරය වශයෙන් අපි දකින්නේ මෙන්න මේ නොදන්නාකම තුළ සිදුවෙනා වූ අමාරු වෙටින් නොසෙනම් දුකටපත් වීම සිදුවෙන ආකාරය හෙළිපෙළි කරගන්න. කෙනෙකුට ඒ අමාරුවටපත් වෙන ආකාරය දුකටපත් වෙන ආකාරය වැටහුණොත් ඔහුතෝ වුන්ට පමණක් එයින් ගැලවීමේ ඕනකමකුත් ඇති වෙනවා. මේ කාරණාව තථාගතයන් වහන්සේ පරිහාණ ධම්මංච වෝගික්කවේ දේසිස්වාමී අපරිහාණ ධම්මංච කියලා පිරිහෙන ධර්ම සහ නොපිරිහෙන ධර්ම වශයෙන් තවත් සූත්‍ර දේශනාවක සඳහන් කරලා තිබෙනවා. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකා පාඨයේ උපුටා ගන්න ලැබුවේ දීගණිකාය සංගීත සූත්‍රයේ දසුත්තර සූත්‍රය අස්සේ. මේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තියෙන ධම්ම පාඨයෙන් කියවෙන්නේ ද්වේ ධම්මා දුක්ඛටි විඥා කියලා. දුක්ඛටි විච්ඡා කියන එකෙන් කියන්නේ අපහසු වෙන අවබෝධ කර ගන්න ඕන කියන එක. ලේසි නෑ කියන්නේ. එතකොට උන්වහන්සේ පැහැදිලි කර වදාරනවා මේ මිනිස් සමාජය අපහසු වෙන උත්සාහ කරනවා. මහන්සි වෙලා තේරුම් ගන්න ඕන කරුණු දෙකක් තියෙනවා. ඒ තේරුම් ගන්න අපහසුකම තමයි අර මම හිතින් ප්‍රධාන කළ වදන් වලත් කියන්නේ. මෝහාන්ධකාරයේද දුලුණා වූ, තක්ජන භාවයේද හිර වුණා වූ, අන්ධභූත වුණා වූ කියන මේ වචන වලින් පැහැදිලි කරන්නේ අවිද්‍යාගත වුණා වූ කියන එක. මේ කරුණ කෙනෙකුට ලියෙන්නේ වැටෙන්නේ නැහැ. සමන්දීවකින් තේරුම් ගන්න බෑ. ඒ වගේම එහෙම අමාරුවක වැටිලා ඉන්න බව දන්නේ කොහොමද මේ අපහසුයෙන්ම අදාහගත යුතු කරුණ කියන එක පිළිබඳ ඊළඟ විස්තරය තථාගතයන් වහන්සේ වදාරනවා. යෝච හේතු යෝච පත්‍ය සත්තානං සංකීර්තය. සත්‍ය පිළිති වෙන්න සත්‍ය අපිරිසිදු වෙන මොනවාද හේතු මොනවාද තත් මේක අවබෝධ කරගන්න හරි අමාරුයි කියන්නේ. මෙතන සංකලේශ කියන වචනේ තේන්නන්නේ පිළිති වෙන අපිරිසිදු වෙන කියන එක. කතා කරන්නේ ගැඹුරු වෙන අපිරිසිදුමක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේකට අදාළ තව කාටයක් තිබුණා අමතරනිකා ඉදන් තමයි. චිත්ත සංකලේශ අභික්‍රේ සත්‍ය සංකීර්ත. චිත්ත පිළිති වීමෙන් සත්‍ය කෙලෙසේ. උතෝදාන සුජ්ජං පිටිපෙළින් කියන. එනිසා මේ පාඩ සමගාම කොහෙද වෙනවා. නමුත් මෙතන පෙන්වන්නේ ඒක එහෙම වෙන බව තේරුම් ගන්න අමාරුයි. සමාධිය. තේරුම් ගන්න අමාරු නිසා ඒකෙමද උත්සාහයක් දරන්නේ නැහැ. ඊට අවශ්‍ය කල්‍යාණ මිත්‍ර සේවනේ ලබා ගන්නෙ නැහැ. ජීවිතේ මුලදී එය තේරුම් ගැනීමේ අවශ්‍යතාවයේ තේරුම් ගන්නෙ නැහැ. නමුත් දුර්වලකම් සමූහයකින් මේ සමාජය කෙරේ. ඇයි අපට සත්‍යයා කෙලෙසන කරුණ ජීවිතේදී අග දැනගත්හම ඇති වරද තමයි. අග දැනගත්හම විසුද්ධිය සඳහා කල්මදී. මුල දැනගත්හම කෙලට වීම නවත්ත ගන්නත් පුළුවන් වෙනවා. විසුද්ධිය සඳහා අනුගමනය කරන්න ඕන මාර්ගය අනුගමනය කරන්නත් පුළුවන්. එතන හොඳ ලස්සන පදයක් තිබෙනවා ඒකත් තේරුම් ගන්න ඕන. යෝච හේතු යෝච පච්චා. මේකත් ඉතා ගැඹුරු කරුණක්. හේතු වෙනයි ප්‍රත්‍ය වෙනයි. බුදුදහමේ ඒ ධම්මා හේතුප්පවවා තේ සංහේතුන් තථාගතෝ වාහං. හේතු නිරෝධයක් බුදු සමය උගන්වනවා. ප්‍රත්‍ය සම්බන්ධයෙන් ප්‍රත්‍ය මේ සඳහා උපයෝගී වුණාට ප්‍රත්‍ය සම්බන්ධයෙන් නිරෝධයක් පැහැදිලි කරන්නේ නැහැ. හේතු නවත්ත ගන්න පුළුවන් නම් ප්‍රත්‍ය අක්‍රිය කරන්න පුළුවන් කමක් ඒකෙන් තියෙනවා. එනිසා හේතු මොනවාද ප්‍රත්‍ය මොනවාද කියන එක අධ්‍යාත්මික තේරුම් ගැනීමකට මත්තෙන් බාහිර පැත්තෙනුත් තේරුම් ගන්නවා. එතකොට සමස්තයක් වශයෙන් ගත්තල සත්‍යයගේ ජීවිතයේදී කිසියම් හේතු සහ ප්‍රත්‍ය නිසා ඔහු කිලිටි වෙනවා. නමුත් ඒක සමාජයේ දන්නේ නැහැ එහෙම වෙන බව. ඒ නිසා ඒක එබඳු කරුණු පැහැදිලි කරන අයගේ ඇසුර ලබා අපහසු වෙන අවබෝධ කර ගන්න ඕනේ. මෙහෙම වෙන්නේ මේ නිසා කියන අවබෝධය ලබා ගන්න ඕනේ. අපි මෙතන හේතු සහ ප්‍රත්‍ය කියන වචන දෙක වෙනත් උදාහරණකින් දාගන්න. ඔබ ගොවි පවුලක කෙනෙක් වශයෙන් නම් මේ පිළිබඳව අත්දැකීම තියෙනවා. නමුත් ඒක හේතුපත්ය වශයෙන් දකින්න දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෘෂිකර්මාන්තයේදී භාවිතා කරන බීජවලට කෘෂි බීජවලට බිත්තර වේ කියලා කියනවා. මේ බීජ කියන දේවල් යලි પરම්පරාවක් හදන්න අවශ්‍ය ප්‍රවරණ ශක්තිය ගබඩා කරන තියෙන දේවල්. ඒ සඳහා තෝරාගන්නේ සුදුසු අනුමත කරන දේවල්. අතුවි නැත්තම් විශ්වතල මේ දේවල් ගබඩා කරලා තිබුණාම මේ බීජ පැලවීමේ ශක්තිය තිබෙනවා. නමුත් පැලෙන්නේ ඒ ශක්තියට තමයි හේතුව කියලා කියන්නේ. මේ හේතුව සක්‍රිය කරන්න බෑ ඊට අදාළ අනිකුත් ප්‍රත්‍ය නැත්නම් අවශේෂ කාරණා නැතුව. මොනවද මේ ප්‍රත්‍ය බවට පත් වෙන්නේ? මේ බීජය පැය 36ක් විතර කොඟවන්න ඕන. ඒ කියන්නේ තෙතම නිය ලබා දෙන්න ඕන. අනතුරු වායුගෝලයට විවෘත කරන්න ඕන. කුණුසම සපයන්න ඕන. මේ ප්‍රත්‍ය තුන එකතු වුණොත් තමයි අර හේතු සක්‍රිය වෙලා පැලයක් හටගන්නේ. දැන් අපි කියමුකෝ පැලවීමේ ශක්තියක් නැහැ කියලා. පැලවීමේ ශක්තියක් නැත්නම් ප්‍රත්‍ය වලට පැල කරන්න බෑ. විහන් වල පැලනවන බීජ ඔබ දැකලා ඇති. කුණුසමත් වෙනවා, තෙතමනියක් තිබෙනවා, වාතාශ්‍රයක් තියෙනවා පැලවෙන්නේ. ඒ කියන්නේ හේතු නැති නිසා. මේක බාහිර හේතුවක් වශයෙන් මම පෙන්වන්නට මේක හිතට ගෙන යන්න ඕන කාරණයක් නේ, උදාහරණයක් වශයෙන් ගත්තේ මම. අතක තබා ගන්න. එහිදී හේතුව සක්‍රිය කරන්නට ප්‍රත්‍ය උදව් උපකාර වෙනවා. නමුත් ප්‍රත්‍ය කියන්නේ සක්‍රිය දෙයක් නෙවෙයි. හේතුව නැත්තම් ප්‍රත්‍ය වැත්තකට දාලා බලන් ඉන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්ම කාරණාව තුළ මොනවාද හේතු මොනවාද ප්‍රත්‍ය සත්‍යය කියලා කියන්නේ. කියන මේ වචනේ යටතේ අපි ඉගෙන ගන්න වෙනවා. එතකොට තේරුම් ගන්න ඕන කරුණක් පවතිනවා. සාමාන්‍යයෙන් ප්‍රධාන කරුණු බවට පත්වන්නේ තමන් ළඟ තියෙන දේ. බාහිර සාධක බවට පත්වන්නේ සත්‍ය කියන කාරණා. දැන් මෙතන මේ සංකලිසාය කියන එක නැත්තම් කිලුට වෙනවා නැත්තම් කෙලෙසනවා කියන එකෙන් අඟවන්නේ කොහොමද? බාහිර සමාජයේට ඒතරම් විවෘත නොවන කුජි සොරතල් දරුවෙක් මොහ අවංකයි. රහස් අඟවන්නේ නැහැ. එයාට සඟවන්න දෙයක් නැහැ. කියන්න ඕන දේවල් විවෘතව කියනවා. මේ ස්වභාවය සමාජයට ඉදිරිපත් කරන ලබන්නේ ආත්මార్థකාමී නොවන ලක්ෂණයක්. නමුත් මේ தත්ත්වය රැකගන්න බෑ කෙනෙකුට දරුවෙකුට. කාලයාගේ යෑමෙන් ඔහුටම ආත්මార్థකාමී වෙන්න වෙනවා. යම් දේවල් සංගවන්න වෙනවා. සම් දේවල් නොකිය ඉන්න වෙනවා. වර්තමාන සමාජ පැවැත්මේදී නම් මොක පුදුමාකාර විදිහට අයහපත් ලෙස බලපානවා අපි දකිනවා. සාමාන්‍යයෙන් දරුවෙකු තුනම ආහාරයක් බෙදා දහ දාන කනවා. දරුවෙකු තුනම ශිල්ප ශාස්ත්‍ර බෙදා හදා ගන්නවා. හැමෝගෙම දිනුව ප්‍රාර්ථනා කරනවා. නමුත් වර්තමානය තුළ අපි දකිනවා විභාග ආදී දේවල් වලදී අන් අයගෙන් කොතරම් වසන් කරනවද ප්‍රශ්න සහ පිළිතුරු සහ දැනුම් කියන එක. එතකොට ඒකෙන් කියවෙන්නේ අන් අය සමග තරණ සාහිත්‍යයකට යාමේදී වුන් පරාද කරන්ට තමන් පිළිතුරු වසන්තල යුතුයි තමා රොමනක් ඒවා දැනගත යුතුයි කියන රහසිගතව වැඩෙන ආත්මార్థයක් දරුවන්ගේ හදවත් වල වැඩෙන්න පසුබිම් සකස් කරලා තියෙනවා කියලා මේ අසාමාන්‍ය තරංකාරීත්වය. අප මේ කතා කරනු ලබන්නේ දරුවන්ගේ අධ්‍යාපන ගැන විතරක් නෙමෙයි සමස්ත ජීවිතම ගැන. එබැවින් මේ ජීවිතයේ සිත කෙලසීම නැත්තම් අපිරිසුදු වීම කියන කාරණාවට බාහිර ප්‍රත්‍ය ගොඩක් බලපාන. නමුත් බාහිර ප්‍රත්‍යම නෙවෙයි මේ කෙලසීම කරනු ලබන්නේ. බාහිර පත්‍ය වශයෙන් ගත්තලා ආව වැස්ස පින්න අටලෝ දහම දේශපාලනය පවතිනා වූ කාලගුණික විපර්යාසයන් ආදී විවිධ වෙනස්කම් ඒවා එදත් තිබුණා අදත් තියෙනවා ඉදිරියටත් තිබෙනවා පොඩි පොඩි වෙනස්කම් සහිතව අඩු වැඩිකම් සහිතව සමාජයේ කවදත් ඔය පත්‍ය කියන කාරණා තියෙනවා නමුත් ඒවට ඒවා පත්‍ය කරගෙන ඊට අදාළ හේතුව තියෙන මිනිස්සුන්ගේ සිත්වල ඒ මිනිස්සුන්ගේ සිත්වල පවතිනා වූ හේතු එක පදයකින් මම ඔබට මතක් කළේ ආත්මార్థකාමීත්වය කියලා. එහෙම කියලාට තේරෙන්නේ නැහැ. ඒක ඊට පස්සේ බෙදා දක්වන්නේ. ඒ බෙදා දැක්වීමේදී බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීමේ පවතිනා මිනිස්සුන්ගේ චිත්තසංතානයන් වැඩෙන්නා වූ මූල බීජ සත්‍යයන් තුනක්. අපි ඒකට කතා කරන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියලා. මේවා සරල අර්ථයන්ගෙන් ගන්න එපා. ලෝභය කියන එක මුදල් වලට තියෙන ඇල්ම විතරක් වශයෙන් එහෙම සලකන්න එපා. ලෝභ කියන වචනේ තේරුම ඇල්ම. ඇල්ම කියන එකේ තේරුම පස්දරට ගන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්මාදී හැම දෙයක් කෙරෙහිම ඇති වෙන්නා වූ ඇල්ම. දෝෂ කියන වචනේ තේරුම එවඳු අරමුණකදී ඒක බඳ අප්‍රිය කරන ස්වභාවයවත් ගැටීම අකමැත්ත. මෙන්න මේ ඇලීම ගැටීම යම් තැනක තිබෙනවා නම් එතන මෝහ නැත්තම් මුලාවක් තිබෙනවා. මුලාවෙන් තොර ඇලීමක් ගැටීමක් නැහැ. ඒ නිසා ඇතැම් දේශනාවල සඳහන් කරනවා මේකට ලෝභ මෝහ සහ ද්වේෂ මෝහ කියලා. එතකොට එහෙමනම් ජීවත් වෙන්න ගිහින් කරන කටයුතු වලදී කරන්න ඕන කාරණා ටිකක් තිබෙනවා. ඒක තහනම් කරන්න මොන ආගමකටවත් බැහැ. මොන සමාජයකටවත් බැහැ. මේ මිනිස් සමාජය අපි ඉපදුනහම බඩගින්න නිවා ගන්න අවශ්‍යයි. අවවැස්සට ඉන්න නිවාස අවශ්‍යයි. ඇඳුම් පැළඳුම් අවශ්‍යයි. ඒ වගේ බෙහෙත් සෙත් අවශ්‍යයි. ඒ සඳහා උපයා සපයාගෙන ආරක්ෂා කරන, නිෂ්පාදනය කරන, බෙදා හැරෙන, පරිභෝජනය කරන රටාවන් සමාජයේ තියෙනවා. ඒවෙන් බැහැර වෙන්න බෑ බහුතරේ. කෙනෙක් දෙන්නෙකුට බැහැර වෙන්න පුළුවන් වුණාට සමස්ත සමාජයට බැහැර වෙන්න බෑ. එබැවින් ඒ වනිසයි සත්‍යය අපිරිසිදු වෙන්නේ කියලා මේවා අත්විය කරන්න තහනම් කරන්න පුළුවන් කමක් නෑ. අවශ්‍ය කාරණා තියෙනවා. නමුත් මේ අවශ්‍ය කාරණා වලට සදාචාර සම්පන්න නොවන, නීති විරෝධී වන, යහපත වෙන හේතු නොවන කාරණා අන්තර්ගත වෙනවා සමාජයේ. ජීවත් වෙන්න යන ගමනේදී අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග අර සත්‍යය මේවා අනුගමනය කරපුවම කෙලෙස් වෙනවා කියන කාරණේ නොදන්නා වූ අය ඒවා පහසු මාර්ග වශයෙන් තෝරගන්නවා. තමන්ට මෙලොව සහ පරලොව වශයෙන් අධ්‍යාත්මිකයන් විසාග වශයෙන් විශාල පරාජයක් හානියක් මේවෙන් අත් කරලා දෙනවා කියන එක තමයි අර දන්නේ නැත්තේ. වර්තමාන සමාජයේ පවතිනවා එහෙම ලෝකයක් නැතුණත් හඳුන්වන්නට භාවිතා කරන වදනක් පාතාල ලෝකය. මේ අපේ සමාජයේ පේන දැහැමි ලෝකයේ යටින් පවතිනා වූ රහසිගතව බෙදා හැරෙන සුරා සූදු දුරාචාරයට මුල් තැන දුන්නා වූ මුදල් ලිපීම පමණක් පරමාර්ථය කරගත්. සාර ධර්ම, සදාචාර ධර්ම, නීති ධර්ම, මානව ධර්ම මොකක්වත් නැහැ. එතකොට ඒ සඳහා සකස්සුන ලෝකයක් පවතුනවා. එහි නිෂ්පාදනය වන්නේ බෙදා හරින්නේ හැම විටම මිනිස් සමාජයට අහිතකර දේවල් බොහෝ විට මොකද අධික ලාභ ලබන්න පුළුවන්. ඒ තත්ත්වයන්ෙහිදී ඒවට මැදිහත් වෙන අය, ඒවායේ ජීවනෝපාය වශයෙන් යොදා ගන්න අය වුණත් කරන්නේ එකෙන් ජීවනෝපාය සකස් කරගන්න එක තමයි. නමුත් ජීවනෝපාය සකස් කරගත්තට උන්ට එහිදී අර කියන්නා වූ ලෝභ හේතු, දෝෂ හේතු, මෝහ හේතු කියන කාරණා සිතේ වැඩි වශයෙන් පෝෂණය කරන්න මේ කාරණා හේතු වෙනවා. අන්න ඒ නිසා තමයි බුදු සමයේ ජීවන ප්‍රතිපදාවකට නොකටයුතු වෙනනම් පහක් සමග නොකළ යුතු කාර්යයන් කොටසක් පෙන්වලා තිබෙන්නේ. සමන්ත ඒවා ආදායම් වශයෙන් හොඳ වුණාට එයින් ආගමකට, රටකට, සමාජයකට, මිනිසෙකුට, පොද්විලයකට, සෞඛ්‍යයට යහපතක් සලසන්නේ විනාශයක්මයි කරලා දෙන්නේ. නමුත් ඒ දේවල් ගැන නොහිතනකොට ඒවා කාට එහෙම උනත් කමක් නැහැ. මට මුදල් ලැබෙනවා නම් කියන මේ අනියම් මාර්ගවලට නුගත් අය, බුද්ධිමත් නොවන අය, පෙළඹී සිටින බව වර්තමානයේ සිදුවෙන සිදුවීම් වලින් අපි දකිනවා. ඔවුන්ට ලෝකෝත්තරය තබා ලෞකිකේවත් හරියට ගෙනියන්න හම් වෙන්නේ පොඩිතා ඉක්මනින් ධනවතුන් බවට පත් වෙනවා. ඉතයික්මෙන් ඔවුන ඔවුන් අතර ඇති කරගන්නව සතන් වලින් පරලෝ යනවා. අන්නේ විනාශය. ඒ පරලෝ යන්නේ ආදරෙන් හරි කරුණාවෙන් හරි මෛත්‍රයෙන් හරි නෙමෙයි. වෛරයෙන්, ද්වේෂයෙන් අනිවාර්යෙන් යන්න වෙන්නේ එහෙමයි. මේ ලෝකෙ නිසා හරි මොන ලෝකයක් නිසා හරි කෙනෙක් ද්වේෂයෙන් නැත්තම් වෛරයෙන් පරලෝ ගියොත් ඒකට තමන් අනිවාර්යෙන් වන්දි ගවන්න සිද්ධ වෙනවා. ඒක මිනිසත්වයෙන් එහා පැත්තට කොහේ යන එකක්ද? කවදා අපහු ගොඩේද කියන්න පුළුවන් තමයි. අන්නේ නිසා තමයි ජීවන ප්‍රතිපදාවකදී තමන්ගේ සිත කෙලෙසන ජීවනෝපාය මාර්ගයක් යොදා ගැනීම මෙලොව සහ පරලොව වශයෙන් හිත කරවන්නේ නැත්තේ. විශේෂයෙන් බෞද්ධ සමාජයක් කියලා කියන්නේ තමන් අනුගමනය කරන ක්‍රියාමාර්ග ඔස්සේ ක්‍රමෙන් ඉදිරියට යන අධ්‍යාත්මයේ දියුණු වෙන සෝවාන් ආදී මාර්ගඵල පිළිලින් දුක් කෙලවර වීම දක්වා දියුණුවට ගෙන යන්න ඕන ප්‍රතිපදාවක් බෞද්ධ කියන්නේ. ඒ ප්‍රතිපදාවට අන්තර්ගත වෙන ආයත අර දේවල් තෝරගන්න පුළුවන් කමක් නෑ ජීවනෝපාය වශයෙන්. නමුත් තෝරාගෙන පාවිච්චි. මෙහිදී පිරිහෙන ලවන්නේ සමන් පමණක්. මතක තබා ගන්න ඕන කරුණක් පාවිච්චි. මේ දේශනාවන් ඔබට අහන්න ලැබෙන යුගයේ දිනවක වන වශයෙන් මම පැහැදිලි නොකළා. නමුත් යම් පැත්තකට සමාජයේ වැඩිපුර යොමු වන කාලවකවානුවක් වශයෙන් අපි දකිනවා. ඒ කාලවකවානුවේදී බහුතරයක අනුගමනීය ක්‍රියාමාර්ගය වන්නේ යහපත් ක්‍රියාමාර්ගද, අධ්‍යාත්මිකයේ වර්ධනය වන ක්‍රියාමාර්ගද, එහෙම නැත්නම් ඒවට බාධා පමුණුන ක්‍රියාමාර්ගය. පසුගිය වසර කීපයක් තුළ සොරතර සමීක්ෂණ වාර්තාවක් මම උදතුවා. මේ යුගයේදී වසරකට මේ දින කීපයක් තුළ 100කට වැඩි ප්‍රමාණයක් හැම වසරම මේ පරලෝකස්ත වෙන අරියානතර නිසා. ඒ අරියානතර ඉහළ යන්න හේතුව එතන කියවිලා තිබෙනවා මොකද්ද කියන එක පිළිබඳව. ඒ තමයි මේ යුගය බහුලව බෞද්ධ ලේබලයේ තිබුණාට 80ක් පමණ ඊටත් වැඩි ප්‍රමාණයක් විශේෂ පුරුෂ පක්ෂය මත්පැන් පානයට උන් වෙලා ඉන්නේ. ඒකත් සීමාව ඉක්මවා යන්නේ. සීමාව ඉක්මවා ගිය මත්පැන් පානය තුළ වාහන ධාවනය කරපු අය තමයි අන්න අය හෝ තමන් හෝ වාහන අන්තරයෙන් ගියන් තිබෙන්නේ. අන්න තමන් අනුගමනය කළ ක්‍රියාමාර්ගයේ තමන්ට සානුන්ට හානියක් ගෙනත් දුන්නයි කියන කාරණාව මරණයෙන් පස්සේ තේරුම් ගන්නවත් නැහැ. නමුත් ඒක තේරුම් ගන්න නැති අය තමයි ඒවා ඇබ්බැහි වෙලා, ගිජු වෙලා, අනුගමනය කරලා මේ කියන හානිය කරගන්නේ. ඒ අපි කතා කළේ බාහිර කරුණක් විතරයි. එනිසා වර්තමාන සමාජයේ මේ යුගයේ පිළිබඳ සැලකිලිමත් වීමේදී ඒ බෞද්ධකමට පිටුහලක් වෙන බෞද්ධකමේ අධ්‍යාත්මික සංවර්ධනයට උදව් සපයන යුගයක් වෙන්නේ නැහැ. එයින් පිටපැනලා බාහිර කරුණු වලට යොමු වෙලා වඩාත් දියුණුවට වඩා හානියක් සිදු කරගන්න, නාස්තියක් සිදු කරගන්න යුගයක් බවට පත් වෙනවා. මේක පාලනය කරගන්න උන්ට බෑ. ඒ තරමට මේ බාහිර අවශ්‍යතාවයන්ට, බාහිර බලපෑම් වලට වහල් වෙනවා. ඒවා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණු බවට පත් කරගන්න. එබැවින් ඒ දිනවක් වානවල පමණක් නෙවෙයි අනිත් දිනවක් වානවල පවා ඒ සත්‍ය කෙලෙසෙන්නේ තමන් අනුගමනය කරන ක්‍රියාමාර්ග තුල චිත්ත අභ්‍යන්තරයේහි ලෝභය සහ ද්වේෂය සහ මෝහය වැඩි වීම නිසා බව තනියම දන්නේ නැහැ. කෙනෙක් තනියම දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි මේ පිළිබඳ පැහැදිලි කරමින් මේ කරුණ පැහැදිලි කර දෙනු ලබන්නේ මෙන්න මේ පාරේ ගියොත් ඔබලකු අමාරුවක වැටෙනවා. ඒ නිසා හැකිතාක් ඉක්මනින් මේ පාරේ අනේකෙන් යමින් ඉන්නේ හැමෝම ඇත්තෙන් වැරදි පාර යන්නේකින් අත මිදෙන්න කියන කරුණ සමාජයට උන්වහන්සේලා දේශනා කරනවා ලබනවා. මේ සඳහා මෙබඳු සරල වදනක් ඉදිරිපත් කරාට තේරෙන්නේ නැහැ. මේක අවුරුද්දෙන් අවුරුද්ද, දවසෙන් දවස සිද්ධ වෙන එකක් නෙවෙයි. මොහොතින් මොහොත. මොහතක අනුගමනීය ක්‍රියාමාර්ගය නැවත නැවත කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ කෙලෙසීම සිදු වෙන්නේ. ඒ නිසා මොහතක අනුගමනීය ක්‍රියාමාර්ගය නවත්තගන්නේ කොහොමද? මොහතක අනුගමනීය ක්‍රියාමාර්ගය නැවත නැවත කිරීමෙන් කෙලෙසෙන්නේ කොහොමද කියන එක තේරුණාම කෙනෙකුට අර මම මුලින් මතක් කළා වූ තමන් අමාරුවේ වැටෙන ආකාරය තේරුම් ගන්න පුළුවන් තමයි. අපි මේක පැහැදිලි කරන්න යොදාගෙන ලබන්නේ අපේ ක්‍රියාකාරීත්වය බුද්ධලේක් වශයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ගයකට වඩා සියුම් දහමක් චිත්තචෛතසික සියුම් දහමක් මුල් කරගෙන මොහොතින් මොහත අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් තුළින් අර්ථ පැහැදිලි කරන්නයි. ඒක තථාගතයන් වහන්සේ සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය වැනි සූත්‍ර දේශනාවල මනවින් පැහැදිලි කරලා තිබෙන බැවින් අපටත් ඒක ප්‍රයෝගී කරගන්න වෙනවා. ඒක තමයි එතන අපි නොදකින යථාර්ථය. අපිට පේන්නේ නැති නමුත් ඒකෙන් තමයි සිද්ධ වෙන්නේ. මොහොතින් මොහොත. මේ මොහොතින් මොහත කියන වචනේ පාවිච්චි කරන්න බුදුන් වහන්සේ උදා තිබෙන්නේ කනේ කනේ සං කියන එක. මොහොතක් මොහොතක් පාසාම ඔබද කියන එක. ඒ මොහොතක් මොහොතක් පාසාම කටයුතු කිරීමේදී අපි ක්‍රියාත්මක කරන්නේ සිත, කය, වචන. මේ දොරවල් තුනෙන් එකක්. මොහොතක් මොහොතක් පාසා ක්‍රියාත්මක වෙනදී අපි පාවිච්චි කරන්නේ චිත්ත චෛතසික. චිත්ත තුළ පවතින ආව අදහස් තමයි චෛතසික කියලා කියන්නේ. චිත්ත තුළ පවතින ආව අදහස් වැරදි පැත්තට ගියාම එතකොට මේ පුද්ගලයා කරන්නේ කෙලෙසන කටයුතු. චිත්ත තුළ පවතින ආව අදහස් නැත්තම් චෛතසික අයහපත් පැත්තෙන් මොදව ගන්න පුළුවන් නම් එවිට ඔහු කරන්නේ අපත් දේවා. මෙන්න මේ නිසා චිත්ත සහ චෛතසික අතර සම්බන්ධයේදී සිතට එකතු කරන්න ආව චෛතසික පැත්තේ අයහපත් බව තමන්ට විනාශය ගෙනත් දෙනවා, හානිය ගෙනත් දෙනවා. සිත සමග කටයුතු කරන්න ආව චෛතසික පැත්ත යහපත් පැත්තට ගන්න පුළුවන් නම් ඒ හානිය වළක්වා ගන්න පුළුවන් කමක් තිබෙනවා. මතක තබා ගන්න ඕනේ මේ කරුණ. මේ චිත්තසෛසික න්‍යාය පැහැදිලි කිරීම සඳහා අපි භාවිතා කරන ලබන්නේ පංචස්කන්ධ ධර්මතාවය කියන අවසූම් එක. ඒක දැනගත්තත් නැතත් හැම කෙනෙක් ගාම සිදු වෙන දේවල්. ඇහැට, කනට, නාසයට, දිවට, කයට විවිධ අරමුණු හමු වීමේදී මේ සියුම් ධර්මතාවය පාවිච්චි කරන බව මම අපේ ධර්ම දේශනා වල මින් පෙර බොහෝ පැහැදිලි කරලා තිබෙනවා. එබැවින් අපට අයන්නේ සිට මේක පැහැදිලි කරන්න කාලය ගන්න වෙලාවක් නැහැ. මේ අරමුණු රසයේ කිමිදීමේදී, අරමුණු රසයේ ඇලීමේදී ඒ හෙලෙසෙන සත්‍යය කරන වැරද්ද බුදුන් වහන්සේ සඳහන් කරලා තිබෙන්නේ ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා කියන පාලි පදය දාගෙන. ඒ තමන්ගේ හිතට එන හැඟීම හතර තබා ගන්න. හැඟීම කය නෙවෙයි. ඇතැම් හුතාමත් කයනේ මම කියලා කතා කරන්නේ. නමුත් ඒතං කියන පදේ එය ඒ ඇසෙන් නම් රූපය, ඒ කනින් නම් සද්දය, ඒ නාසයෙන් නම් ගන්ධය, ඒ සිතින් නම් තරහව, ඒ සිතින් නම් ලෝභය ආදී වශයෙන් ඕන දෙයක් එය හැඟීම. ඒ හැඟීමට පරවශ වෙනවා කියන එක තමයි ඒතං මම. ඒ මගේ බවට පත් කරගන්න. ඒතං අහ ඒතු අහං අස්මි. ඒ මම බවට පත් කරගන්නවා. ඒසෝ මේ අත්තා. ඒ මගේ ආත්මේ බවට පත් කරගන්නවා. මෙන්න මේ ඒතං මම ඒතුහමස්මින් ඒසෝ මේ අත්තානං වූ දර්ශනයට යටත් වෙලා අහුවෙලා ඉන්න බව සමාජය දන්නේ නැහැ. එබැවින් ඔවුන්ගේ ක්‍රියාකලාපයන් ඒතං මම ඒතුහමස්මින් ඒසෝ මේ අත්තා යටතේ ක්‍රියාත්මක වෙනවා. මේ ඒතං මම ඒතුහමස්මින් ඒසෝ මේ අත්තා කියන වචනේ තේරුම මගේ මම මගේ ආත්ම කියන අර්ථයට ගැලපිලා තියෙන්නේ. පාලි සිංහලට ගැනීමේදී තවත් එහාට ගත්තාම ඒකට දෙවන්න තියෙන වචනයක් තමයි නිත්‍යසුඛාත්ම කොට ගැනීම කියන්නේ. නිත්‍යසුඛාත්ම කියන පදෙත් පාසල් අධ්‍යාපනයෙන් කරන ඉස්තර සැප ආත්ම කියන අර්ථයට වඩා මගේ මම මගේ ආත්ම කියන අර්ථමේ ගන්න අර්ථේම ගන්න තරමට හොඳයි. මෙහෙම කටයුතු කරන්ට යාමේදී මොහොතක් මොහොතක් පාසාම චිත්ත අභ්‍යන්තරයේට ලෝභ හේතු, දේශ හේතු, මෝහ හේතු ඒකරාශීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ පෘථග්ජන පුද්ගලයාගේ ළමා කාලයේ සිට ජීවිත අවසානය දක්වා ජීවන ගමන මග මෙහෙමයි දුකින් බර වෙන්නේ. ඒකට තමයි තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරනු ලබන්නේ සත්‍යයගේ කෙලෙස් වීම කියලා. එතකොට බුදු සමයේ මේ ගැඹුරු පැත්ත ප්‍රේමද අවබෝධයක් ලබා නොගන්නා වූ සමාජය, ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හොඳ නරක ආදී වශයෙන් බෙදන්න පුළුවනි. ඒවා යම් යම් ප්‍රතිඵල වශයෙන් වෙනස්කම් තියෙන්නත් පුළුවනි. නමුත් සමස්තයක් වශයෙන් ගත්තල ලෝභයෙන් වැඩෙමින්, ද්වේෂයෙන් වැඩෙමින්, මෝහයෙන් වැඩෙමින් තමන්ගේ ජීවන ගමන ගෙනියන. මේ නිසාම ලෝභය වැඩෙන්න වැඩෙන්න, ද්වේෂය වැඩෙන්න වැඩෙන්න, මෝහය වැඩෙන්න වැඩෙන්න ළමා කාලයට වඩා තරුණ කාලය, තරුණ කාලයට වඩා නැදිවේ කාලය, නැදිවේ කාලයට වඩා මහලු කාලය මේ ලෝභ, ද්වේෂ, මෝහ මූලයන්ගේ බලවත් වීම නිසා ජීවිතය දුකක් බවට පත් කරනවා. මේක තමයි අර දුක්පටි විද්‍යා කියන වචනෙන් පෙන්නන්නේ. මේක සමාජය දන්නේ අමාරුවෙන් අවබෝධ කරගන්න. අමාරුවෙන් අවබෝධ කරගැනීමේ වැදගත්කමත් තේරෙන්නේ තමන් මේ தත්ත්වයට පත් වුණයින් පසුව ගැලවෙන්න නෙමෙයි. තමන්ට පෙර ජීවත් වුණාය. ගත කර ජීවිතය අසාර්ථක කරගත් ආකාරය, දුකින් පරලොව ගිය ආකාරය අපට දකින්න නොවන තියෙනවා. ඒ දකින්න නොවන තියෙනකොට කල්ැතු අපිට පුළුවන් තමක් වෙනවා. ඔවුන් தත්තු ඉරණමට අපිපත් නොවේ වෙනස් මාර්ගයක් අනුගමනය කරනවා. එබැවින් මම දකිනවා මේ මිනිස් සමාජයේ දුකටපත් වෙන ආකාරය පිළිබඳව දුකසේ අවබෝධ කළ යුතු වයස වශයෙන් අවුරුදු 15 20. ඊට එහා පැත්තේ හිටපු අයට සමහර විට අවබෝධ කරගන්න බැරි වෙන්නේ නැති අවශ්‍ය කරුණු නොලැබීම නිසා. නමුත් අපි වර්තමානයේ නිර්දේශ කරනු ලබන්නේ සුදුසුයි කියලා පැහැදිලි කරනු ලබන්නේ අර අමාරු වැටීමෙන් වැළැක්වීම සඳහා අනිකුත් කාරණා අවබෝධ කරගන්නා වූ මේ යෞවනයේදීම සත්‍ය පුරුසාවෙන් මෙන්න මෙහෙම වැරදි දැක්මක් තුළ අපේ ජීවිත දුකටපත් වෙනවා කියන කාරණාව දෙන්න පුළුවන්. ඒ වැරදි දැක්ම ක්‍රියාවට නොනගායින්ට උන්න පුළුවන්. අවාසනාවකට එවදු තත්වයකට සමාජයේ යොමු කරන්න අවශ්‍ය ධර්ම අවබෝධය ධර්ම කර්ම පැහැදිලි කිරීම ඒ දරු පරපුරට දෙන්න වෙලාවක් නැතිලා. ඔවුන් සෙසු විෂයන් අධ්‍යාපනය ලබන්නේ විභාගේ පාස් කරලා ඒ අකුරක් ගන්න අදහස. එබැවින් ඔහු පාසලේ හෝ දහම් පාසලේ බුද්ධ ධර්මය ගන්නෙත් ඒ අකුරක් ගන්න අදහසින් ලැබුණාම ඒ මේ දුකටපත් වෙන කාරණේ පැහැදිලි කරලා දෙන දහමක් වශයෙන් ප්‍රායෝගිකව අනුගමනය කරන්න පෙරුම් ගන්නෙ නැහැ. තේරුම් ගන්න උත්සාහවන්ත වන්නේ ඇතැම් විට ඔවුන්ට ඒ සඳහා දහම් පාසලක හෝ පාසලේ විෂය හදාරන්නට කාලයක්. මේ මෑතදී මට හමු වුණ සමීක්ෂණ කරුදුරක තිබුණා 100ට සංඛ්‍යාවෙන් 23ක් 24ක් විතරයි දහම් පාසල යන්නේ 176ක් දහම් පාසල යන්නේ නැහැ කියලා. එහෙනම් ඔවුන්ට ඒ අවබෝධය ලබා ගන්නට අවශ්‍ය පසුබිමවත් හමු වෙන්නේ නැහැ. මේ තුල වෙන සිදුවීම් ඉරණම ඔවුන්ට තේරෙන්නේ නැහැ. අපට තේරෙනවා අන්න ඒකයි අපි බොහොම සංවේදී වෙලා ඉන්නේ සහ එකෙන් ගලව ගන්න කටයුතු කරන්න කල්පනා කරනවා. මොවුන් උගත්ුන් වෙයි, බුද්ධිමත්ුන් වෙයි, වෘත්තිකයන් බවට පත් වෙයි, වෘත්තිය වශයෙන් දක්ෂයන් බවට පත් වෙයි. ඒ වෘත්තින් හිදී. නමුත් ඔවුන්ට ජීවිතයේ ඒ තුල හට ගන්නා වූ ලෝභ දේශ මොහ නිසා හට ගන්නා වූ අසාර්ථකත්වය විඳ ගන්න වෙනවා. ඒකට පිළියම් නැහැ ඒක. මෙවැවින් සැමියා සහ බිරිඳ අතර ආරව වෘත්තිකයන් වශයෙන් උසස් පහත් වුණාට නතර වෙනවා. ස්වාමි සේවක පක්ෂ අතර ආරවුල නතර වෙන්නේ නැහැ. සහෝදර සහෝදරයන් අතර ආරවුල නතර වෙන්නේ නැහැ. අසල්වාසයා සමග ඇති වෙන්නා වූ ආරවුල නතරවන්නේ නැහැ. තරගයක් තුළ ඇති වෙන්නා වූ වෛරය නතරවන්නේ නැහැ. ඔවුන්ට එකකදීවත් උගතුන් බවට පත් වුණාට අර වැඩුණ ලෝභ දේශ මොහයන් පාලනය කරගන්න කටයුතු කරගැනීමේ හැකියාව පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් නැහැ. මේ මම දකින අනාගත සමාජයේ චිත්‍රය. මේකයි වළක්වන්න මට ඕනකමක්. මොවුන්ගේ මේ ජීවිතය අවුල් වෙන එක වළක්වන්නට ඔවුන්ට දුකසේ අවබෝධ කළ යුතු ඉතුරු කරුණ දෙන්න වෙනවා. දැන් අපි මේ කතා කළේ දුකසේ අවබෝධ කළ යුතු පරිහානිය පැත්ත කරු. ඒක තේරෙනවා නම් අපි මේ පාරේ ගියොත් උදාහරණයක් වශයෙන් ගන්නකෝ සරල උදාහරණ. සුරාවේ ගියොත්, සූදුවේ ගියොත්, දුරාචාරයේ ගියොත්, හෙලොයින් නෙලදාමේ ගියොත්, හෙරොයින් පානේ ගියොත් ඔවුන්ට මොනවද වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව තුවත්පත්වල වාර්තා තිබෙනවා. මේ දවස්වල සත්‍යන්ත තුවත්පතක ලිපිමාලාවක් යනවා. උනාට ප්‍රසිද්ධියක් ලබා දෙන්න නම් කියන්නේ නැත්නම් මම ඒ නිසා කොහොමවත් ඒ ලිපිමාලාව තුළ පෙන්නනවා ඒ උනාට ලක්ෂපති කෝටිපති තරුණයන් විශේෂයෙන් මේ වැරදි පැත්තට ගිහින් ඔවුන් විනාශ වුණ ආකාරය සහ අන්තිම විනාශයට පත් වෙන්න පෙර ගැලවෙන්න අනුගමනීය ප්‍රයාමාර්ගයේ යෙදීම තුළින් වරද පිළි ආරම්භ කරන ආකාරය. ඒක සමාජයට ආදර්ශයක් වෙන්නේ මේ පාරේ යන්න ඉන්න අයට මෙහෙම ගියොත් Tamanටත් වෙන්නේ මේ කියන එක තේරුම් ගන්න. අන්න ඒක තමයි එබඳු තත්ත්වයකටපත් වුණා ඒ අමාරුවේ තරම දන්නවා නම් අනිත්‍යත් ඒ පාරේ ගියොත් එහෙම වැටෙනවා කියන එක තේරුම් ගන්න මේ අවබෝධයේ මේ දැනුවත් වීම දරුවන්ට ලබා දෙන්න. එබැවින් සත්‍යය කෙලෙසෙන ආකාරය පිළිබඳව හේතුපත්‍ය කියන කාරණාව හැම කෙනෙක්ම දැනගන්න. හේතු ලෝභ දේශ මොහ මමවතෙන් ගැනීම. ප්‍රත්‍ය බාහිරේ පවතිනා වූ දුරාචාරයන් වැළඳ ගැනීම. හරිද තමයි. බාහිරේ පවතින දුරාචාරයන් තිබුණාට Taman එක වැළඳගත්තේ නැත්නම් Taman කෙලෙසෙන්නේ නැහැ. අදකට බලන්න. අපිට ඔය බාහිර ප්‍රත්‍යයන් නනසන්න පුළුවන් තමක් නැහැ. සමහර අය මම මට ඇහෙන කතාවක් කියලා තියෙනවා යම්නම් ධර්ම දේශනාවේ. අපි සමහර ග්‍රාමීය මට්ටමේ ධර්ම දේශනාවලදී ගැඹුරු දහමට යන්නේ නැතුව මේ සුරාව, සූදුව, දුරාචාරය ආදීනව සමහර කාලවල කියනවා. එතකොට ආවංගල උත්සවවලින් සද්දින ධර්මදේශනාවලට පැමිණෙන සමහර අයට මත්පැන් පානය කරන අයට පරිදිනවම කියලා. ඉතින් ඕක ඔච්චර වැරදි නම් ආණ්ඩුවට බැරිය මත්පැන් පානය කරන එක විධාහරණයක නවත්තන්න කියලා ඒගොල්ලෝ තර්කයකට පිටපත් කළා. අන්න ඒගොල්ලෝ ප්‍රත්‍ය නවත්තන්නලා. සුරාව ආරම්භ වෙච්ච කතාව ත්‍රිපිටකයේ තියෙනවා. එදැනද අද දක්වාත් ඒක 100ක් නවත්තන්න බැරි වුණා. නමුත් ඒක සැපයීම බලවත් වෙන්නේ ඉල්ලීම වැඩි නම් නිසා නෙවෙයි. ඉල්ලන්නේ නැත්නම් සැපයීම ඉබේම අඩාල වෙනවා නේද? එහෙනම් අපි සැපයීම නවත්තන්න යන්න ඕන නැහැ. අපි ඉල්ලන්නේ නැත්නම් ඒකට තමන් තේකින් සිදුවෙන හානිය සිදුවෙන්නේ නැහැ. ඒක කරන්නේ නැතුව තමන් විජුකමේ ඉඳගෙන මේ දොස් කියවට හරියන්නේ. නැහැ තේරුම් ගන්න ඕන කල්. පිළිම සැපීම කියන එක ආර්ථික න්‍යායක් තුළ තියෙන වචන දෙකක්. ඒක තේරෙනවා බොහෝ දෙනාට මම හිතන්නේ. තේරුම් ගන්න පුළුවන් විදිහට මතක් කරගන්න. ඒ නිසා අපි සැපවීමට නීති බාධක පනවන එක රජයක් සම්බන්ධයි. අපිට කරන්න බෑ ඒක. නමුත් අපිට පුළුවන් අපි ඉල්ලන්නේ නැතුව ඉන්න මේක සිදු වෙන හානිය පේනවා. සත්‍යය කෙලසීම දෙගුණ කරන්නේ මේ වනිසා නම් අපි ඒක ඉල්ලන්නේ නැතුව. එතකොටනේ අපි ප්‍රත්‍ය වලට අපි අප්‍රියු කරන්න බෑ කියලා කියන්නේ. ප්‍රත්‍ය ලෝකේ තියෙන. නමුත් අපේ කෑදරකම නැමැති හේතුව නැත්නම් අපට අපි අමාරු වෙටෙනවා. එනිසායි කෑදර අයයි එහෙම නිදහස කාරණා කියන්නේ අපේ. දැන් මේකෙදි මම කියන්න උත්සාහ කරපු කාරණේ තමයි අපේ ජීවිතේට අපි ජීවත් වෙන්න යාමේදී මොන කාරණා කටයුතු කළත් ඒ කාරණා කටයුතු තුළ ඒතන් මම ඒතොමස්මින් ඒසෝමේ අත්තා පදයට අහුවෙලා ඒ රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පංචකයන් හිදී ඊට එන දෙය මගේ සහ මම සහ මගේ ආත්ම සංකල්පිත යටවිලා නම් කටයුතු කරන්නේ එනම් සත්‍යය කෙලසන මාර්ගය යනවා අන්න දුකසේ අවබෝධ කළ යුතු කලාතුරකින් කෙනෙක් තමයි තේරුම් ගන්න අවු 20ක් 30ක් 40ක් 50ක්වත් දැන් නමුත් දුකසේ අවබෝධ කරවීමේ අවශ්‍යතාවය අවුරුදු 15 24 කියන එක සමාජයේ මේ දුකටපත් වීමෙන් ගලවා ගන්න උත්සාහ කරන අයගේ උත්සාහය වෙන්න ඕනේ. මොකද දුකටපත් වුණාම හරි අමාරුයි. දුක් මහන්සි වෙන්න වෙනවා. විශේෂ වීරියක් දරන්න වෙනවා. සාමාන්‍යයෙන් අපි කියවනට කියනවනේ මෙහෙම දෙයක්. වලකට වැටිලා වලකට පැනලා ගොඩ එන්න හදනවට වඩා හොඳයි වලකට පැටින් මන් වැටෙන්නේ නැතුයි. අනේ වගේ ලෝභ දේශ මොහයන්ගේ පරිහානියේ වලට වැටිලා ගොඩ එන එක ටිකක් වීරිය කරන්න ඕන කාර්යය. සාමාන්‍යයෙන් දේශීය වෛද්‍ය විද්‍යාවේ පවතින දේකුත් තමයි රෝග හැදිලා ප්‍රතිකාර කරනවට වඩා නිරෝගීව ඉන්න අවශ්‍ය ජීවන ක්‍රමයක් සකස් කරගන්න ඕනේ. රෝගී නොවී ඉන්න. රෝග හැදුනාමත් බෙහෙත් බොන්න ඕනේ තමයි. නමුත් රෝගී නොවී ඉන්න පුළුවන්. අන්න ඒ වගේ. දුකටපත් වුණාමත් දුකෙන් අතු දෙන්න ඕන තමයි. නමුත් දුකටපත් වීම හැකියතා ඉක්මනින් වළක්වා ගන්න පුළුවන්. එතකොට අර අනවශ්‍ය කාලය දනේ ප්‍රමේ කැපකිරීමක් කරන්න ඕනේ නෑ. මෙබැවින් යමෙක් තේරුම් ගන්නවා. සාමාන්‍යයෙන් කියනකට කියනවා කෙනෙක් අපිරිසිදු වෙනු ලබන්නේ කටින් ගන්න දේවල් වල නෙමෙයි කටින් පිට කරන දේවල් වලින්. ඒ වගේ අපි මේ සිතට ලෝභ හෝ දේශ හෝ මෝහ එකතු කරලා සංකල්ප කියන්න හිතන්න ගියොත් කරන්න ගියොත් ඒ හැම ක්‍රියාකා මාර්ගයක්ම සමාජයට අයහපතක් වගේම තමන්ගේ චිත්තාභ්‍යන්තරයට කුණු එකතු වීම. මේ කුණු එකතු වීම සිදු වෙන්නේ ගැඹුරින්ම කතා කරනවා නම් නিত্য සුඛ ආත්මනං වූ මිත්‍යාව. මගේ සහ මම සහ මගේ ආත්ම සංකල්පය තමන්ගේ ධර්මයේ බවට භාවිත කිරීම. මරක තබා ගන්න එක බුදුරජාණන් වහන්සේගේ ධර්මය නෙමෙයි තමන්ගේ ධර්මය. තමන් මේ ධර්මයන් තමන්ට අභිවෘද්ධිය ගෙනත් දෙන, සැපසාදා දෙන, ජයග්‍රහණය ලබා දෙන, සියලු දේවල් ලබා දෙන ධර්මයන් වශයෙන් තමයි හිතන්නේ. මට ගැහුවොත් මාත් ගන්නවා මට මගෙන් පරිගත්තුත් මාත් පරි ගන්නවා මට ඉදුවොත් මාත් ඉදුණා එකට එක කිරීම කියන මේ සංකල්පය බොහොම පහසුවෙන් මේ සංකල්පිත සමාජයේ ගොදුරුලා ඉන්නවා ඒ නිදෙන්න ලේසියෙන් කෙනෙක්ද නව බුදුරජාණන් වහන්සේගේ ගැන්වීම වල පවතිනවා මේක සංසිඳවන්ට නම් මේ පාරේ ගිහින් බෑ ඒකට වෙනස් පාරක් තියෙනවා අනෝයි භාවනා කියන ಪದේ වළංගු වෙන නිසා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන්නේ ඒ පිරිහුණ ආකාරය දැනගන්න පුද්ගලයා ඒ පිරිහින්නේ නිදීම සඳහායි මේක පාවිච්චි කරන්නේ. නමුත් එහෙම පිරිහීමෙන් වළක්වාගෙන නිදීම සඳහා නිර්දේශ කළ ක්‍රමයක් වශයෙන් සමාජයේ හිතන්නේ. නොගැඹුරු භාවනා ක්‍රම පාවිච්චි කරන අය ඒක ජීවිතේ තවත් වැඩක් විදිහට සලකන ලබනවා. එදිනදා කටයුතු අතහැරලා දාලා ටික වෙලාවක් වාඩිලා ඉඳමින් කරන්න ඕන වැඩක් විදිහට සලකන ලබනවා. තවත් කර්තව්‍යයක් කරන්න ඕන දෙයක් තියෙනවා. නමුත් මේ කරන දෙයක් නෙමෙයි මෙතන බුදු සමයෙන් සඳහන් කරන්නේ නොකරන දෙයක් අන්තිම. නොකරනවා කියන එක ගැඹුරු කරුණක් මතක තියාගන්න. නොකර ඉන්නවා කියන එක නෙමෙයි කියන්නේ. දැන් ලෝභ කරනවා, දේශ කරනවා, මෝහ කරනවා, අන් කරන දේ කියන වචනේ තේරුම් ගන්න ඕනේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා ලෝභ නොකරන, දේශ නොකරන එක මෝහ නොකරන. මේ නොකිරීම සඳහා මොකද්ද යොදාගන්න ඕනේ? අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයක් පැහැදිලි කරලා තියෙන්නේ. ඒ ධර්මය තුළින් තමයි අපට නොකිරීම වගා කරන්න පුළුවන්. නොකිරීම වගා කිරීම තුළින් තමයි අපට පරිහානිය දරුවොත් වහලා දාලා ආධ්‍යාත්මික දියුණුව පැත්තටත් යන්න පුළුවන් තමයි. ඒ නිසා මේ සමස්ත සමාජයේම තමන් කොතන කොහේ හිටියත් මොනවයි ඉගෙන ගත්තා. තමන් තුළ පවතිනා වූ හේතු තිබෙනම් ප්‍රත්‍ය නිසා සත්‍යය කියලා තනවා කියන එකට ලංකාවද ඇමරිකාවද ඉන්දියාවද කියලා ප්‍රශ්නයක් නෑ. ආගම් ප්‍රශ්නයක් නෑ. ඔක්කොටම නිදුකට පත්ව නිරතමයි. ඒක තමයි සර්වඥවරුන්ගේ එලිකිරීම කියලා කියන්නේ. මොන ආගම් ලේබලයක ගහගෙන හිටියත් ඕන් ලෝභයෙන් දෙයෙන් මොහෙන් වැඩිීමේදී දුකට පත්වෙන පාරය. අන්තිමේ උන්ට සියලු දේවල් අයිති කරගෙන අයිති කරගත්ත වැඩි තරමට උන්ට මානසික රෝග හැදෙනවා. වයවෘද්ධ භාවයට පත්වීම තුළ අයිති කර ගැනීම. අයිති කර ගැනීම කියන්නේ ඔක්කොකින් අයිති කර ගැනීම නෙමෙයි. මම පෙන්වන්න හදන්නේ. බොහෝ දේවල් බොහෝ දේවල් ඔළුවට පුරවා ගන්න එක වෙනුවට සැහැල්ලු ජීවිතයකට යන්න ඕන. අන් අයට වඩා විශේෂඥ වැඩමක් පිළිකොට තිබෙනවා නම් ඒක තමන්ගේ ජීවන උපාය වශයෙන් යොදා ගන්න පුළුවන්. තමන් ළඟට එන්නේ වැඩක් කරගන්න දක්ෂයේ. එබැවින් එහෙම දක්ෂතාවයක් තියෙනවා. නමුත් දක්ෂතා 100ක් 200ක් වැඩි දියුණු කරගත්තයි කියන්නේ. එතකොට අවිවේකයක් කරගන්න. ධනය කියන කොටස තමන්ට ජීවත් වෙන්න තරම් උපයා ගන්න අවශ්‍යයි. ඊට එහාටත් උපයන්න අවශ්‍යයි. ඒ ගොඩ ගන්න නෙමෙයි සමාජය අහපත. නමුත් මේවෙන් අපි අවිවේකය ළඟා කරගත්තොත් අපිට විවේකයක් ලැබෙනවා. ඒ විවේකී කියලා කතා කරනකොට බාහිර වශයෙන් වැඩාදු කර ගැනීම තුළ නෙමෙයි. බුදු සමයේ පෙන්වන චිත්ත අභ්‍යන්තරයෙන් අතහැරීමේ සංකල්පය කියලා එකක් ධර්මයේ තුල. ධර්මයේ තුල ධර්මයේ තර. ඒ නිසා අර වෛරුද්ධ භාවයට යනකොට ධර්මයේ නොවන දේවල් වල වැඩිපුර එකතු කර ගන්නවා වෙනුවට ධර්මයක් එකතු කර ගන්නවා. ඒ තමයි ජීවිතය සරල වෙන්නේ. ඒ විදිහ තමයි ජීවිතය පටිසෝතගාමි පැත්තට යන්න පුළුවන්. අපි මෙතෙක් කතා කළ කරුණෝ සීලඟ පදේ තියන්නේ. කෝ හේතු කෝපච්චය මොනවාද මේ හේතුපත් සත්තානං විසුද්ධිය සත්‍යයගේ පිරිසිදීම සඳහා අපිරිසිදීම සඳහා අපි පැහැදිලි කරා මේකක් වල හැම එකක්ම මගේ මම මගේ සංකල්පයෙන් අරගෙන අල්ලා ගැනීම තුළ ඔහු නිත්‍යකාත්ම කියනා වූ මුලාවට අහු වෙලා කටයුතු කරද්දීම හිත ඇතුලෙන් ලෝභයේ දේසේ මොහේ වැඩි වෙන මේක තමයි සත්‍යයගේ අපිරිසිදුවට ලැබෙන මහත්කම ඊළඟට උට එන හැම අරමුණක් පාසාම අඩුපාඩුවක් ඇදක් පළුද්දක් වැරැද්දක් අසුබ දෙයක් අවාසනාවක් ඇරුණාම මොකක්වත් සුබ නිමිති යහපත් දේවල් හැම එකක්ම වැරදි හැම එකක්ම අඩුපාඩුවක් හැම එකක්ම ඇදයක් එහෙම සමාජයක් තියෙනවා මොනවද අපි මොනම කාරණයක් තුලවත් වුණත් හොඳ දකින්න පුළුවන් අනේ වැරදි දකින මානසිකත්වයට පත් වුණාම ලෝකෙ කොච්චර හොඳ දිනක් Tamanne පේන්නේ ඇද පළුද්දක් කරද්දක් මේකට කියන්නේ අසුබ ආදී චින්තනය අසුභවාදී චින්තනයක් නෙමෙයි බුදු සමය. බුදුන් වහන්සේ වැඩේක සමාජයේ රජුළු යුද්ධ කළේ නැද්ද? නගර සෝදිනියන් හිටියේ නැද්ද? ඒ වගේම හොර බැරකම් දූෂණයන් තිබුණේ නැද්ද? ඒ නිසා උන්වහන්සේගේ හිත අපිරිසිදු වුණා. උන්වහන්සේව කරන්න එපා දුකටපත් වෙනවා කියලා හරෝ නීති පැනෙවද තහනම් කරලා දඬුවම් දුන්නා. උන්වහන්සේගේ හිතට කිසිම ආවේගයක් තිබුණේ නැහැ මේ මිනිස්සු වැරදි වැඩ කරනවායි කියලා. අන්න එහෙම හිතුවා. ඒ කරන දෙයක් නැත්නම් ඔවුන්ට ඒව තියේවි. අපි මේවා නිසා අමාරු වෙටින්ට නැත්තම් එකම විශාල කරදරයක් බවට පත් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා බුදුසමයේ මේ කාරණේදී පැහැදිලි කරන ලබන්නේ ස්වයං ශික්ෂණය. සමාගයේ ශික්ෂණය Taman අනුගමනය කරා. මේ අනුගමනයේ ප්‍රතිපදාවට ඒ සිත අපිරිසිදු වෙන න්‍යාය පෙන්නලා බුදුන් වහන්සේ මේ න්‍යාය පාවිච්චි කළොත් සිත පිරිසිදුනා කියන එක සමස්ත සමාජයටම එකක් වශයෙන් පෙන්නලා තිබෙනවා. තථාගතයන් වහන්සේ අනුගමනීය ත්‍යාමාර්ගයක් තුළ මේ නිදහස ලබා ගත්තා. අනුතුරු උන්වහන්සේ ඒක එදා හිටිය සමාජයට පැහැදිලි කරලා දුන්නා. පැහැදිලි කරලා දීම සඳහා උන්වහන්සේ විශාල පිරිසක් ශ්‍රාවකයන් වශයෙන් හදාගත්තා. ඒ ශ්‍රාවකින්තුව ගමෙන් ගමට ගිහින් මිනිසුන්ට ආමන්ත්‍රණය කළා. නුඹලා මෙන්න මේ හේතු සහ මේ ප්‍රත්‍ය නිසා දුකටපත් වෙනවා. මේවායින් අයින් වෙන්න. මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා මේ දුකටපත් වෙන නිදහස වෙන්න කියන මේ කරුණ පැහැදිලි කිරීම උන්වහන්සේ ධර්ම දූතින් වහන්සේලා ලවා රට පුරාම කරොන් ලැබුවා. මෙන්න මේ කාර්යාවේදී තමයි මිනිසුන් දුකටපත් වීමෙන් අයින් වෙලා දුකින් මිදෙන මාර්ගය ගත්තේ. අදටත් අපට ඒ ක්‍රියා මාර්ගය අවශ්‍යයි වෙනවා. අන්න අනුගමනීය ප්‍රතිපදාවකට යන්නට ඕන. ඒක තමයි අර දුක්ඛටි විද්‍යාවල දෙවෙනි කාරණය. දුකසේ අවබෝධ කළ යුතු යාමාරය. කොහොමද මේ ලෝභ දේශ මොහයන්ගේ අපිරිසිදු වෙනක වළක්වලා පිරිසිදු පැත්තට හරවගන්න. අපිරිසිදු වීමේදී මූලයන්ට ලෝභ දේශ මොහතු එකින් එක එකතු වෙනවා. ඒ නිසා බලවත්. ඔබ ගෙදර ගොහින් නැත්තම් ඔබ ඉන්න ගමන් මොනවා හරි සීයක් එක තැනක ගන්න. අරගෙන ඉවෙන් එක එක අරගෙන තවත් තැනකින් තියන්න. හතන 199 98 ආදී වශයෙන් අඩුවට බහි. පහලට බහි. ආරෝහණය කරනවා. අනිත් පැත්තකට 1 2 3 4 වශයෙන් එකින් එක බලවත්. අන්න එහෙම තමයි මම මගේ මගේ ආත්මකට ගන්න අතරමට ලෝභ දේශ මොහ එකින් එක බලවත් වෙමින් තමන්ගේ හිත සැනසීමෙන් ඉවත් කරනවා. දැන් බලවත් වෙන පැත්ත වෙනුවට ශ්‍රේණ පැත්තක් කතාවකයන් මහත් පැහැදිලිවලා. අපි කියනවා සම්මස්සය දුක්ඛය. එහෙම නැත්නම් අපි කියනවා ලෝභක්ඛය, දේශක්ඛය, මොහක්ඛය. කොහොමද ඒක වෙන්නේ? අනේ ශ්‍රේ ප්‍රතිපදාව තමයි භාවනාව. ශ්‍රේ ප්‍රතිපදාව නැති භාවනා සමාජයේ තියෙනවා. එනක් ආගම් වලත් තියෙනවා, බෞද්ධයින් තුලත් පවතී. නමුත් සැබෑ භාවනාවෙන්න ඕන ශ්‍රේ ප්‍රතිපදාව. ඒ සඳහා නිකම්ම අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නෙමෙයි තථාගතයන් වහන්සේ පැහැදිලි කළේ. ධර්මේ නම් වූ දෙයක් අනුගමනය කරනවා. ඒ ධර්මයේ කියන වචනෙන් කියන්නේ සූත්‍රයක් හෝ බණ පොතක් කියන එක නෙවෙයි. සූත්‍රයේ හෝ බණ පොතේ තියෙන ගැඹුරු කාරණා. රැස්සෙන්නේ යම් දෙයක් අනුගමනය කිරීමෙන්ද, අස්සෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් අනුගමනය කිරීමෙන්ද? එහෙනම් ඒකටත් හේතුපත්ය තියෙනවා. කොහේ හේතුපත්ය? සත්තානම් සිද්ධිය. හේතුපටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති මම පැහැදිලි කරලා තියෙනවා. හේතුබංග වෙන්නේ ඒ හේතු වලට කියනවා. සාමාන්‍යයෙන් දුකට හේතුව තණ්හාව කියන තනුවතෙන් ගන්න එක. ඒක නිස් ප්‍රධාන හේතුව. ඊට පස්සේ ඒක තුල තියෙන ලෝභ හේතු, දේශ හේතු, මෝහ හේතු. මේ හේතු අයින් කරන්න. මම ලෝභ කරන්නේ, මම දේශ කරන්නේ නැහැ, මම වෛර කරන්නේ නැහැ කියලාට කියන්නේ නැහැ. ඒවා හිතට ආවම අපේ සංසාරික පුරුද්ද විසින් ඒවා කරවන්න අපි පොළඹවලා. එතරම් බලවත් ඒ කිරීමට තමයි අපි හුරු වෙලා තියෙන්නේ. දැන් නොකිරීමට එනම් පොළඹන්ත වෙන ශක්තියක් අවශ්‍යයි. ඒ නොකිරීමට තමයි සත්‍ය අවශ්‍ය වෙන්නේ. නොකිරීමට තමයි ඒ ධම්ම විචය අවශ්‍ය වෙන්නේ. නොකිරීමට තමයි වීරියක් අවශ්‍ය වෙන්නේ. ඔය බොජ්ජංග කියන වචන හතරකින් කියවෙන කාරණා ටිකක් තියෙනවා. බොජ්ජංග කියන වචنين කියන්නේ මොකක්ද? බෝධාය සංවත්තකීති බොජ්ජංගස්. අවබෝධයේ පිණිස පවතින බැවින් බොජ්ජංග කියලා. මේ දුක් වලට හේතු අස්තිරීම සඳහා අවශ්‍ය අවබෝධය පිණිස පාවිච්චි කරන අංග තමයි. අන්න ඒකවල සත්වයාගේ පිරිසිදීම සඳහා මේ බොජ්ජංග පාවිච්චි කරන්නේ. බොජ්ජංග පාවිච්චි කරන්නේ සති සම්බොජ්ජංගේ, ධම්මිත සම්බොජ්ජංගේ, කෝකස්සප කියලා ඒක ගීකයා ඉන්නවා කියලා එක නෙමෙයි. අරමුණකදී ඒකට අහු වෙලා යනකොට එතන තියෙන්නේ කාමාංග. මගේ ආත්මකට. කාමාංග පාවිච්චි කරොත් කාමාංග වැඩෙන්නේ. බොජ්ජංග පාවිච්චි කළොත් ඒවා කියන්නේ මමකට නොගැනීමේ සෙවීමා. එතකොට ඒ සඳහා භාවිත කරන්න ඕන ධර්මයේ වශයෙන් තථාගතයන් වහන්සේ පෙන්වලා දෙන්නේ ඔබේ හිතට යම් සංස්කාරයක් කියේ. ඒ සංස්කාරය ලෝභය විය හැකි, ද්වේෂය විය හැකි, මෝහය විය හැකි, ඊර්ෂ්‍යාව විය හැකි, වෛරය විය හැකි. ඒ හැම එකක්ම මම මූලිකවට ගත්ත හැඟීම් පරවසයි. ඒ දේවල් මමකට මගේකට ගත්ත පුරුද්ද සංසාරයෙන් ඔබට දුන්න වරදක්. සතාගතයන් වහන්සේ දෙන්න දෙන අවවාදය තමයි මමකට මගේකට මගේ ආත්මකට ගන්න නැති වෙයි. ඒකට පාලියෙන් කියනවා නේතං මම නේතු හමස්මින්න නේතෝ අත්තා. ඒකටමයි අනිදුක්ඛානාත් වශයෙන් බලනවා කියලා. අන්න සත්‍යය පිරිසිදු වෙන හේතු. ඒක වචනින් ඉගෙන ගන්න ලේසි. විභාගෙත් ලියන්නත් ලේසි. අනුගමනය කරන්න ටිකක් අපහසුයි. ඒකයි දුප්පට විද්‍යාව කියන කේතය. තේරුම් යනතුරු මේ ආපහු ක්‍රියාමාර්ගය අනුගමනය කරන්න. අනුගමනය කරන්න ගත්තම මොකද වෙන්නේ? අර පරිහානිය දොරට වැහින. අනුතුරු මේ දේවල් අයින් වෙන්න ඔබට අර අව කතා කළා වූ දුකටපත් වෙන කාරණා පිළිබඳ වීමේදී ජීවිතයේ විඳවමින් හිටපු එකේ විඳවන්න ඕනේ නැතුව විඳින්න පුළුවන්. ගැටුමක් නැතුව ඉන්න පුළුවන්. අරුබුද දොර දිග ගෙන යන්න නැතුව අවසන් කරන්න පුළුවන්. සුදුරි පීරණේ හදාගන්න නැතුව ඉන්න පුළුවන් නේද? හෘදය ආබාධ හදාගන්න නැතුව ඉන්න පුළුවන් නේද? මේ ප්‍රශ්න උත්තරේට අරගෙන ඉවත් හදාගන්නේ. ලොකුවට අරගෙන තමයි හදාගන්නේ. ලොකුවට ගන්න දෙයක් නැති බව තේරුණාම සිද්ධියක්. සාමාන්‍ය මම මේකට කියන්නේ මෙන්න මේ වගේ පදයක්. සමහරවිට තියෙනවා ලොකු ආරයි. පුංචි ආරයි. සමහරවිට තියෙනවා සුභ ආරයි. අසුභ ආරයි. ඒ තමයි ලොකුවට සහ කුඩාවට ගන්න හැටි. නමුත් අපිට මේ ධර්මයේ පැහැදිලි වෙනකොට ආරංචි විතරයි ඉතුරු වෙන්නේ. ඒක සුභ අසුභයි නේ. ඒ සුභ අසුභය තමයි කම්පණයට පත් කරන්නේ දුකට පත් කරන්නේ නැත්නම් අල්ලා ගැනීමෙන් තමයි සුභ අසුභය හැදෙන්නේ. අල්ලා ගන්න නැත්නම් සුභත් නැහැ අසුභත් නැහැ. ඒක උපේක්ෂා. අනිබුදු තත්ත්වයට අනුගමනීය ප්‍රතිපදාවක් තුළ දියුණු කරන්නේ. ඒ දියුණු කරගැනීමේදී තමයි අපට මේ තථාගතයන් වහන්සේ වදාළ සත්‍යාගයේ පිරිසුදුම සිදු වෙන්නේ. එතකොට එහෙමනම් ආපහු අනිද්දුක්ඛානාත්මනං වූ ධර්මතාවයේදී ලෝභය අනිත්‍ය වෙනවා, ද්වේෂය අනිත්‍ය වෙනවා, මෝහය අනිත්‍ය වෙනවා. දුක්ඛානාත්ම. වදපිටි හොයිද කලම් හෝ ශරීරය හෝ කෙස් හෝ දත් නෙමෙයි අනිත්‍ය දුක්ඛානාත්ම වෙන්නේ. ලෝභ දේශනා. ඒ අනිද්දුක්ඛානාත්මනං වූ ධර්මයේ සරණේදී සිත ඇතුළත බැසගන්නේ නැහැ. මූලය. තිබෙන දේවල් අයින් වෙනවා, අලුතින් බැසගන්නේ නැහැ. එවිට සිත පිරිසුදු වීමෙන් සත්‍ය පිරිසුදු වේ කියන මේ න්‍යාය ඔබේ ප්‍රායෝගික ක්‍රියාමාර්ගයේ බවට පත් වෙනවා. අනුගමනය කරන්න. අනුගමනය නොකරනුන් පිළිබඳ අපිට කතාවක් නැහැ. නොපෙරණ අය පිළිබඳ කතාවකුත් නැහැ. නොපිළොඳ කැමති අය ඉන්නවා. අන්න ඒ අයට අපි කතා කරන්නේ මේ කරුණ තේරුම් අරගෙන ඔබ අනුගමනීය ප්‍රතිපදාවකට යන්න. එහි ප්‍රතිඵල ඔබට අධ්‍යාත්මික වශයෙන් දැනෙනවා. ඒ දැනීමීමේදී කොතරම් එතන සංසුන් බවක් සැනසිරිදායක බවක් ලෝකේ තියෙන අවුල් හැමෙෙහිදී Taman අකම්පිතව ඉන්න පුළුවන් බවක් මේ අනිද්දුක්ඛන අනාත්මනං වූ ධර්මය ඔබට කොතරම් ලබා දෙනවාදයි තේරුම් ගන්න පුළුවන්. කතාවක පවතිනවා රජුරවන්ගේ නම මට කියන්න වෙලාවක් නැහැ මතක නැහැ. ඒක රජ කෙනෙක් පැවිද්දටපත් වෙලා රුක්සෙවණක සිටමින් අහෝසුකම් අහෝසුකම් කියන වදනක් ප්‍රකාශ කරනවා. වික්ෂුන් වහන්සේ නමක් මේක දැනකට බුදුහාමුදුරන්ට පැමිණිලක් කරන අන්නාර හාමුදුරුව රජ කාලේ විඳපු සැපගෙන අහෝසු කංකේ කියා පශ්චාත්තාප වෙනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ගෙන්නාද මේ උසන් ලැබනවා සැබෑද මහණ. අනේ ස්වාමීනි මොන රජ සැපද? මම මේ දැන් ලබා ගන්න සුවේ පිළිබඳ උදන් අනමින් හිතිය කියලා වාතෑරලා ගන්නේ. අදට බලන්න. මේ අතෑරීම කියන්නේ අම්මා තාත්තා හෝ ගුරුවරු අතෑරීම හෝ යුතුයකම අතෑරීම නෙමෙයි. අපිට තියාගන්න. මේවත් හිතන් ඉන්නවා අපි අය. ලෝභය දේශේ මොහයයි අතෑරීම. මේ අතෑරනකොට තමයි අපේ යථාර්ථයක් හම්බෙන්නේ. අනේ අතෑරීමේදී තමයි සත්‍යාගය පිටුදීන් සිදුවේ. ඒකට උදව් වෙන්නේ සංස්කාරයන්ගේ අනිද්දුක්ඛානාත්මය නම් වූ පද තුනේ ගැඹුර වාචික වටහා ගැනීම නෙවෙයි, පොතේ තියෙන අර්ථය නෙවෙයි ගැඹුර. මේ ගැඹුරට තේරෙන පුද්ගලයාට අර සත්‍යාගයේ පිරිසුදීන් සිදුවෙන්නා වූ අපහසු කාරණේ තේරෙන අදුප්පට විද්‍යා. අපහසෙන් අවබෝධ කරගන්න පුළුවන්. අපහසුයෙන් අවබෝධ කරගත්ත පුද්ගලයා අනුගමනීය ප්‍රතිපදාවකට යනවාමයි. ඒ සඳහා වෙනම හොට ජීවිතයක් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් අර වැරදි පැති වලින් නිදිලා යහපත් කාර්යයන් ගත කරන්නා වූ ජීවිතයක් තියෙනවා. යහපත් කාර්යයන් ලෝකෙට අවශ්‍යයි. අම්මා බලා ගන්න ඕන, තාත්තා බලා ගන්න ඕන, දරුවන්ට බලා ගන්න ඕන, සමාජ උදව් උපකාර කරන්න ඕන, පුජනීය ස්ථානයක් ගන්න ඕන, සාධාරණත්වයක් ඉටු කරන්න ඕන, සමාජයේ නිෂ්පාදනයක් ලබා බෙදා හරින්න ඕන අවශ්‍ය දේවල් මේවා එකක්වත් නවත්තන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය දේවල් මිසඳාවත්. ඒ කටයුත්ත තුළම මේ අනුගමනීය ප්‍රතිපදාවේදී තමන්ගේ හිත ලෝභයෙන් දේශයෙන් මොයින් ඉස්සෙනකොට අන්න අවබෝධ කළ යුතු. සිත පිරිසිදු වෙන දහම, සත්‍යාගයේ පිරිසිදු වීම සිදු වෙන ආකාරය ඔහුට පෞද්ගලිකව තේරෙන. තේරෙන්න තේරෙන්න ඔබට කවුරුත් පීරිය කරන්න සිද්ධ වෙනවා. මේ අනුගමනීය ප්‍රතිපදාව තුළ අපට පුද්ගලයක් පමණක් නෙමෙයි ගමක් රටක් සමාජයක් සංස්කෘතියක් වෙනස් කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේ පහළ වෙලා මේ වෙනස කළා. කාලයාගේ ඇවැයමින් සදහම් කොටස යටපත් වීම නිසා මේ ක්‍රෝධක සක්‍රීය වීමක් වුණා. බහුතරයක් භාවිතා නොකරන තැනටපත් වුණා. යලිත් මේ රට ජාතිය ආගම සමාජය මේ පරිහානියෙන් වළකා ගන්න අවශ්‍ය නම් බහුතරයක් මේ අනුගමනීය ප්‍රතිපදාවට ආයුතු වෙනවා. අපේ ධර්මදේශනාවල බලාපොරොත්තුත්වයයි. සමාජයේ මේ කරුණ අවබෝධ කරගදී ඒවා ප්‍රායෝගිකව අනුගමනය කරන අය ඇති කිරීම. කනක් අහලා සාදු කියලා ගෙදර යන පිරිසක් ඇති කිරීම නෙමෙයි. බණ හොඳයි කියලා අපට චරිතාත්මකයක් දෙන පිරිස ඇති කරගන්න එක නෙමෙයි. නෑ. තමන් මේක තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයේදී අවුල් අඩු කර ගන්නවා නම් ඒ අවුල් අඩු වෙන එක සමාජයට බලපානවා. අපේ සබාල. එබැවින් එහෙම අධ්‍යාත්මික අවුලෙන් මිදුන කෙනෙක් පවුලක්, යුවලක්, සමාජයක් හැමතැනම ඇති වෙනවා නම් ඒ ධර්මයේ සරණයි. අන්නේ වෙනස් කිරීම තමන් භාවිතා කරන්න. ඒ භාවිතයේ තමයි බුදු පියාණන් වහන්සේ වදාරන්නේ විදසුන් වැඩිම කියන වචනේ. අමුතෙන් බය වෙන්න එපා, ඒකට එහෙම කිව්වා. ඒ කර්මක්ෂේම සිදෙන්නේ විදර්ශනා විදිහට. ඒක විදර්ශනා හෝ විපස්සනා කියලා වචන තිබුණාට බෝඩ් තිබුණාට සිද්ධ වෙන්නේ නැහැ. තමන් මේක අනුගමනය කරනකොට එතන විදර්ශනාව. ඒකට මධ්‍යස්ථානයකට යන්න ඕනනේ. තමන් ඉන්න ඕන තැන. මෙන්න මේ කරුණ තේරුම් ගන්නකොට අපිට මේ දුකසේ අවබෝධ කරගත්ත යුතු කරුණ දෙකම තේරෙනවා යන්නේ. අමාරුව වැටෙන්නේ මෙන්න මේ පැත්තට ගත්තාම මම මගේ ආත්ම සංකල්පේ මමගේ ආත්ම සංකල්පේ පාවිච්චි කරන්නේ නැත්නම් එහෙනම් නිත්සුතාත්ම පැහැරලා අපි අනිත් දුක් අනාත්මයෙන් එතකොට එහෙනම් හේතු රැස්වීම වෙනට හේතුවයි. හේතු ලබා ගන්න පුළුවන් අධ්‍යාත්මික සැනසීම පොතක ලියන්න බෑ, Taman තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම් ගන්නා පිරිසක් ඇති. ඒ තේරුම් ගන්නා වූ ක්‍රමය අනුගමනය කරන පිරිසක් ඇතිවීම අපේ මේ සද්ධර්ම දේශනාවන් හේතු ආසනාව වේවා. ඔබ හැම දෙනාට සදහම් මැස පාදා ගැනීමට මෙම ධර්මානුශාසනාව හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසත්තාජ බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා සෑම දිනාතම පෙරවන් සරණයි. කැගල්ල පුස්තක ශ්‍රී පුණ්‍යෝදය ආරාම විහාරාධිපති පූජනීය බෙලිකල නින්දේ ධම්මවංශයේ ස්වාමීන් වහන්සේ.